සමෘද්ධි වැඩපිළිවෙල කිසිසේ ජන ඉසුර හැටියට වෙනස් වෙන්නේ නැහැ. ඇත්තටම වෙන්නේ සමෘද්ධි දෙපාර්තමේන්තුව යටතේ ජන ඉසුර වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. අධිකර ජනාධිපතිතුමා ලබන වසර දිළුඳුකම පිටුදැකීමේ වසර ලෙස නම් කරලා ඒ වසරේදී අපේ අමාත්‍යාංශ හරහා ක්‍රියාත්මක කරන්න යන ප්‍රධාන වැඩසටහන තමයි ජන ඉසුර හැටියට නම් කරලා තියෙන්නේ. නමුත් අපි මේ වෙනකොට දිවිනැගුම් දෙපාර්තමේන්තුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හැටියට වෙනස් කරලා ඒ පිළිබඳ අවශ්‍ය අනුමැති අරගෙන ඒ පිළිබඳව අවශ්‍ය නීති කැටුම්පත් දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය කැටුම්පත් සකස් කරගෙන නීතිපති දෙපාර්තමේන්තුවේ අවශ්‍ය කැටුම්පත් සකස් කරගෙන මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න සූදානම් කරලා තියෙනවා. යනුව දිවිනැගුම දෙපාර්තමේන්තුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙනවා.